Thank you. තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස ඒවං මේ සුතං ඒකං සමයං භගවා වාරාණසියං විහෙරති සිපතනේ මිගදායේ తත්‍ර කෝ භගවා පංචවංගී භික්ඛු ආමන්තේසේ ද්වේමේ භික්ඛවේ අන්තා පබ්බජිතේන නසේවිතම්බා යෝ ජායං කාමේසු කාමසු කල්ලිකානු යෝගෝ හීනෝ ගම්මෝ පොතුජ්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ යෝ ජායං අත්ත කිල මතානු යෝගෝ දුක්ඛෝ අනරියෝ අනත්ත සංහිතෝ ඒතේතේ භික්ඛවේ උභෝ අන්තේ අනුපගම්ම මජ්ඣිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධා චක්ඛුකරණී ඥානකරණී උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවන්තති කතමාච සා භික්ඛවේ මජ්ඣිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධා චක්ඛුකරණී ඥානකරණී උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවන්තති අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ සේයති දම් සම්මා දිට්ඨි සම්මා සංකම්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි අයං කෝසා භික්ඛවේ මජ්ඣිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධා චක්ඛුකරණී ඥානකරණී උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවන්තති ඉදං කෝපන භික්ඛවේ දුක්ඛං අරිය සංචං ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛෝ මරණංපි දුක්ඛං අප්පේහි සම්පයෝගෝ දුක්ඛෝ පියේහි විප්පයෝගෝ දුක්ඛෝ යම් පිච්ඡං නලබති තම්පි දුක්ඛං සංකෙත්තේන පංචඋපාදානක්ඛන්ධා දුක්ඛං ඉදං කෝපන භික්ඛවේ දුක්ඛ සමුදයං අරිය සංචං යායන් තණ්හා පොහනෝ භවිකා නන්දි රාග සාගතා తත්‍ර తත්‍රාభినන්දිනී සේයති දම් කාම තණ්හා භව තණ්හා විභව තණ්හා ඉදං කෝපන භික්ඛවේ දුක්ඛ නිරෝධං අරිය සංචං යෝ තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ චාංගෝ පඨිනිස්සංගෝ මුත්‍ති අනාලයෝ ඉදං කෝපන භික්ඛවේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදා අරිය සච්ඡං අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ සේයති දං සම්මා දිට්ඨි සම්මා සංකම්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි ඉදං දුක්ඛං අරිය සච්ඡන්ති මේ භික්ඛවේ පුම්බේ අනනුස්සතේ සුධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඥා උදපාදි ආලෝකෝ උදපාදි තංකෝ පනිදං දුක්ඛං අරිය සංචං පරිඤ්ඤෙයන්ති මේ භික්ඛවේ පුම්බේ අනනුස්සතේ සුධම්මේසු චක්ඛුන් උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඥා උදපාදි ආලෝකෝ උදපාදි තංකෝ පනිදං දුක්ඛං අරිය සච්ඡං පරිඤ්ඤා සම්ති මේ භික්ඛවේ පුම්මේ අනනුස්සතේ සුධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ උදපාදි ඉදං දුක්ඛ සමුදයං අරිය සච්ඡන්ති මේ භික්ඛවේ පුම්බේ අනනුස්සතේ සුධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ උදපාදි තංකෝ පනිදං දුක්ඛ සමුදයං අරිය සංචං පහතම් බන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සතේ සුධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ උදපාදි තංකෝ පනිදං දුක්ඛ සමුදයං අරිය සංචං පහේනන්ති මේ භික්ඛවේ පුම්මේ අනනුස්සතේ සුධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ උදපාදි ඉදං දුක්ඛ නිරෝධං අරිය සච්ඡන්ති මේ භික්ඛවේ පුම්බේ අනනුස්සතේ සුධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඤ්ඤා උදපාදි ආලෝකෝ උදපාදි තංකෝ පනිදං දුක්ඛ නිරෝධං අරිය සංචං සංචිකාතං බන්ති මේ භික්ඛවේ පුම්බේ අනනුස්සතේ සුධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ උදපාදි තංකෝ පනිදං දුක්ඛ නිරෝධං අරිය සංචං සංචේකතන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සතේ සුධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඤ්ඤා උදපාදි ආලෝකෝ උදපාදි ඉදං දුක්ඛ නිරෝධගාමිනී පටිපදා අරිය සංචන්ති මේ භික්ඛවේ පුම්මේ අනනුස්සතේ සුධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ උදපාදි තංකෝ පනිදං දුක්ඛ නිරෝධගාමිනී පටිපදා අරිය සංචං භාවේ තම්බන්ති මේ භික්ඛවේ පුම්මේ අනනුස්සතේ සුධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ උදපාදි තංකෝ පනිදං දුක්ඛ නිරෝධගාමිනී පටිපදා අරිය සත්‍යං භාවේ තන්ති මේ භික්ඛවේ පුම්බේ අනනුස්සතේ සුධම්මේසු චක්ඛුනුදපාදි ඥානනුදපාදි පඤ්ඤාඋදපාදි විද්‍යාඋදපාදි ආලෝකෝඋදපාදි යාවකී වංච මේ භික්ඛවේ මේසු චතුසු අරිය සංචේසු ඒවන්ති පරිවට්ඨං ද්වාදසාකාරං යතා භූතං ඥාන දස්සනං න සුවිසුන්දං අහෝසි නේවතාවාහං භික්ඛවේ සදේවකේ ලෝකේ සමාරකේ සම්බ්‍රක්මකේ සස්සමනක් බ්‍රාහ්මනියා පජාය සදේව මනුස්සාය නුත්තරං සම්මා සම්බෝධිං අභිසම්බුද්ධෝ පච්චඥාසින් යතෝච කෝමේ භික්ඛවේ ීමේසු චතුසු අරිය සච්චේසු ඒවන්ති පරිවට්ඨං ද්වාදසාකාරං යතා භූතං ඥාන දස්සනං සුවිසුන්දං අහෝසි අතාහං භික්ඛවේ සදේවකේ ලෝකේ සමහරකේ සම්බ්‍රක්මකේ සස්සමනක් මුරාක්මනියා පජාය සදේව මනුස්සාය අනුත්තරං සම්මා සම්බෝධිං අභිසම්බුද්ධෝ පච්චඥාසින් ඥානංච පනමේ දස්සනං උදපාදී අකුප්පාමේ චේතෝ විමුක්ති අයමන්ති මාජාති නත්ති දානි පුනම්බවෝති ඉදමවෝච භගවා අත්තමනා පංචවංගියා භික්ඛු භගවතෝ භාසිතං අභිනන්දුන්ති ඉමස්මින් ච පනවෙය්‍යා කරණස්මින් භංජමානේ ආයස්මතෝ කොණ්ඩඤ්ඤස්ස විරජං වේතමලං ධම්මචක්ඛුනුදපාදී යං කිංච සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මන්ති පවත්තිතේ ච පන භගවතා ධම්මචක්කේ බුම්මා දේවා සන්ධ මනුස්සාවේසුං ඒතං භගවතා බාරාණසියං විදිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්ඛං පවත්තිතං අප්පතිවත්තියං සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුණා වා කේනචිවා ලෝකස්මින්ති බුම්මානං දේවානං සද්දං සුන්ත්වාං ධාතුම් මහරාජිකා දේවා සන්ද මනුස්සාවේසුං ඒතං භගවතා වාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුණා වා කේනචිවා ලෝකස්මින්ති චාතුම් මහරාජිකානම් දේවානම් සන්දං සුන්ත්වාත් තාවත්තින් සා දේවා සන්ද මනුස්සාවේසුං ඒතං භගවතා වාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවන්තියං සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුණා වා කේනචිවා ලෝකස්මින්ති තාවතින් සානං දේවානං සන්දං සුත්වා යාමා දේවා සන්ද මනුස්සාවේසුං ඒතං භගවතා වාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමනේන වා බ්‍රාහ්මණේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුණා වා කේනචි වා ලෝකස්මින්ති යාමානං දේවානං සන්දං සුන්වා තුසිතා දේවා සන්ද මනුස්සාවේසුං තුසිතානං දේවානං සන්දං සුන්වා නිම්මාන රති දේවා සන්ද මනුස්සාවේසුං ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමනේන වා බ්‍රාහ්මණේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුණා වා කේනචි වා ලෝකස්මින්ති නිම්මාන රතේනං දේවානං සන්දං සොත්වා පරිනිම්මිත වසවත්තේනෝ දේවා සන්ද මනුස්සාවේසුං ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමනේන වා බ්‍රාහ්මණේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුණා වා කේනචි වා ලෝකස්මින්ති පරිනිම්මිත වසවන්තේනං දේවානං සන්දං සුන්වා බ්‍රහ්මපාරිසංජා දේවා සන්ද මනුස්සාවේසුං ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමනේන වා බ්‍රාහ්මණේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුණා වා කේනචි වා ලෝකස්මින්ති බ්‍රහ්මපාරිසංජානං දේවානං සන්දං සුන්ත්වා බ්‍රහ්මපුරෝහිතා දේවා සන්ද මනුස්සාවේසුං ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමනේන වා බ්‍රාහ්මණේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුණා වා කේනචි වා ලෝකස්මින්ති බ්‍රහ්මපුරෝහිතානං දේවානං සන්දං සුන්වා මහාබ්‍රහ්මා දේවා සන්ද මනුස්සාවේසුං ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවන්තියං සමනේන වා බ්‍රාහ්මණේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුණා වා කේනචි වා ලෝකස්මින්ති මහා බ්‍රහ්මාණං දේවානං සන්දං සුත්වා පරිත්තාභා දේවා සන්ද මනුස්සාවේසුං ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවන්තියං සමනේන වා බ්‍රාහ්මණේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුණා වා කේනචි වා ලෝකස්මින්ති පරිත්තාභානං දේවානං සන්දං සුන්වා අප්පමානභා දේවා සන්ද මනුස්සාවේසුං ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවන්තියං

ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්ඛං පවත්තිතං අප්පතිවත්තියං සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුණා වා කේනචිවා ලෝකස්මින්ති සුදස්සානං දේවානං සද්දං සුත්වා සුදස්සේ දේවා සන්ද මනුස්සාවේසු ඒතං භගවතා වාරාණසියං නිසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්ඛං පවත්තේතං අප්පතිවත්තියං සමනේන වා බ්‍රාහ්මණේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුණා වා කේනචිවා ලෝකස්මින්ති සුදස්සේනං දේවානං සද්දං සුද්වා අකනිට්ඨකා දේවා සන්ද මනුස්සාවේසු ඒතං භගවතා වාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්ඛං පවත්තිතං අප්පතිවත්තියං සමනේන වා බ්‍රාහ්මණේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුණා වා කේනචිවා ලෝකස්මින්ති ඉති හතේන කනේන තේන මුහුන්තේන යාව බ්‍රහ්මලෝකා සන්දෝ අම්බුං ගංචි අයංච දස සහස්සී ලෝක ධාතු සංකම්පි සම්පකම්පි සම්පවේදී අප්පමානෝ ච උලාරෝ ඕපාසෝ ලෝකේ පාතුර හෝසි අතික්ඛම්ම දේවානං දේවානුභාවಂತಿ අතකෝ භගවා උදානං උදානේසි අඤ්ඤාසිවත භෝකොණ්ඩඤ්ඤෝ අඤ්ඤාසිවත භෝකොණ්ඩඤ්ඤෝති ඉති හිදං ආයස්මතෝ කොණ්ඩඤ්ඤස්ස අඤ්ඤා කොණ්ඩඤ්ඤෝත්වේව නාමං අහෝසීති ඒතේන සංච වංජේන සොන්ති තේ හෝතු සම්බදා ඒතේන සංච වංජේන සම්බරෝගෝ විනස්සතු ඒතේන සංච වංජේන හෝතු තේ ජය මංගලං ඉදං මේ සුතං ඒකං සමයං භගවා සක්ඛේසු විහෙරති කපිලවත්තුස්මින් මහාවනේ මහතා භික්ඛු සංඝේන සන්ධින් පංචමන්තේහි භික්ඛු සතේහි සම්බේහෙව අරහන්තේහි දසෛච ලෝක ධාතෝ හි දේවතායේ බුයේන සන්නිපතිතා හොන්ති භගවන්තං දස්සනාය භික්ඛු සංඝං ච අතකෝ චතුන්නං සුන්දා වාස කායිකානං දේවානං ඒතද හෝසි අයං කෝ භගවා සංකේසු විහෙරති කපිලවත්තුස්මින් මහාවනේ මහතා භික්ඛු සංඝේන සන්ධින් පංචමන්තේහි භික්ඛු සතේහි සම්බේහෙව අරහන්තේහි දසෛච ලෝක ධාතෝ හි දේවතායේ බුයේන සන්නිපතිතා හොන්ති භගවන්තං දස්සනාය භික්ඛු සංඝං ච යන්නෝන මයම්පි යේන භගවා සේනුපසංකමෙය්‍යාම උපසංකමෙත්වා භගවතෝ සම්දිකේ පච්චේක ගාතං භාසෙය්‍යාමාති අතකෝතා දේවතා සෙය්‍යතාපි නාම බලවා පුරිසෝ සම්මිඤ්ඤිතං වා බාහං පාපසාරෙය්‍ය පසාරිතං වා බාහං සම්මිඤ්ඤෙය්‍ය ඒවමේවං සුන්දා වාසේසු දේවේසු අන්තරහිත භගවතෝ පුරතෝ පාතුරහේසුං අතකෝතා දේවතා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං අට්ඨංසෝ ඒකමන්තං කිතාකෝ ඒකා දේවතා භගවතෝ සන්තිකේ ඉමං ගාතං අභාසී මහා සමයෝ පවනස්මින් දේවකායා සමාගතා ආගතම්ම ඉමං ධම්ම සමයං දක්ඛිතායේ අපරාජිත සංඝන්ති අතකෝ අපරාදේවතා භගවතෝ සන්තිකේ ඉමං ගාතං අභාසී තත්‍ර භික්ඛවෝ සමාදහංසෝ චිත්තමත්තනෝ උජුකමකංසෝ සාරදේවනෙත්තානි ගහෙත්වා ඉන්ද්‍රයානි රක්ඛන්ති පණ්ඩිතාති අතකෝ අපරාදේවතා භගවතෝ සන්තිකේ ඉමං ගාතං අභාසී චෙත්වා කීලං චෙත්වා ඵලිගං ඉන්ද කීලං ඕහච්ච මනේජා තේ චරන්ති සුන්දා විමලා චක්ඛු මතා සුදන්තා සුසුනාගාති අතකෝ අපරාදේවතා භගවතෝ සන්තිකේ ඉමං ගාතං අභාසී යේකේචි බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපායං පහාය මානුසං දේහං දේවකායං පරිපූරෙස්සන්ති තේ අතකෝ භගවා බෙංකෝ ආමන්තේසි යේ බොයේන භික්ඛවේ දස සුලෝක ධාතුසු දේවතා සන්නිපතිතා තථාගතං දස්සනාය භික්ඛු සංඝං ච යේ පිතේ භික්ඛවේ අහේසුං අතීත මන්දානං අරහන්තෝ සම්මා සම්බුද්ධා තේ සම්පි භගවන්තානං ඒත පරමායේව දේවතා සන්නිපතිතා හේසුං සෙය්‍යථාපි මයිහං ඒතරහි යේ පිතේ භික්ඛවේ භවිස්සන්ති අනාගත මද්දානං අරහන්තෝ සම්මා සම්බුද්ධා තේ සම්පි භගවන්තානං ඒත පරමායේව දේවතා සන්නිපතිතා භවිස්සන්ති සේයථාපි මයිහං ඒතරහි ආචෙක්කෙස්සාමි භික්ඛවේ දේවකායානං නාමානි කිත්තෙස්සාමි භික්ඛවේ දේවකායානං නාමානි දේසෙස්සාමි භික්ඛවේ දේවකායානං නාමානි තං සොනාත සාදුකං මනසිකරෝත භාසින්සාමීති ඒවං බන්තේති කෝතේ බින්කුම් භගවතෝ පංචං සෝසුම් භගවා ඒතද වෝච සිලෝක මනු කස්සාමි යත්ත බුම්මා තදස්සිතා යේසිතා ගිරි ගම්බාරම් පහිතන්තා සමාහිතාං පොතුසේහාව සල්ලේනා ලෝම හංසාමි සම්බුනෝ ඕදාත මන සාසුන්දා විප්පසන්න මනාවිලාම් බියෝ පංච සතේ ඥත්වා වනේ කාපිල වත්තවේ තතෝ ආමන්තේ සත්තා ශාවකේ සාසනේ රතේ දේවකායා අභික්ඛන්තා තේ විජානාත භික්ඛවෝ තේ ච ආතප්ප මකරුං සොත්වා බුද්ධස්ස සාසනං තේ සං පාතුර හෝ ඥානං අමනුස්සාන දස්සනං අප්පේකේ සතමද්දක්ඛුං සහස්සං අත සත්තතින් සතං ඒකේ සහස්සානං අමනුස්සාන මද්දසුං අප්පේකේ නන්ත මද්දක්ඛුං දිසා සම්බා පුඨාහෝ තංච සම්බං අභිඤ්ඤාය වවක්ඛිත්වාන චක්ඛුමා තතෝ ආමන්තේ සත්තා ශාවකේ සාසනේ රතේ දේවකායා අභික්ඛන්තා තේ විජානාත භික්ඛවෝ යේවෝ හං කිත්තෙස්සාමි ගිරාහි අනුපුම්බසෝ සන්ත සහස්සායක්ඛා බුම්මා කාපිල වත්තවා ඉද්ධිමන්තෝ ජ්‍යොතිමන්තෝ වන්නවන්තෝ යසස්සිනෝ මෝදමානා අභික්ඛාමුම් භික්ඛූනං සමිතින් වනම් චසහස්සා හේමවතා යක්ඛානානත්ත වන්නිනෝ ඉද්ධිමන්තෝ ජ්‍යොතිමන්තෝ වන්නවන්තෝ යසස්සිනෝ මෝදමානා අභික්ඛාමුම් භික්ඛූනං සමිතින් වනම් සාතා ගිරාති සහස්සායක්ඛානානත්ත වන්නිනෝ ඉද්ධිමන්තෝ ජ්‍යොතිමන්තෝ වන්නවන්තෝ යසස්සිනෝ මෝදමානා අභික්ඛාමුම් භික්ඛූනං සමිතින් වනම් චේතේ සෝලස සහස්සා යක්ඛානානත්ත වන්නිනෝ ඉද්ධිමන්තෝ ජ්‍යොතිමන්තෝ වන්නවන්තෝ යසස්සිනෝ මෝදමානා අභික්ඛාමුම් භික්ඛූනං සමිතින් වනම් වෙස්සාමිත්තා පංචසතා යක්ඛානානත්ත වන්නිනෝ ඉද්ධිමන්තෝ ජ්‍යොතිමන්තෝ වන්නවන්තෝ යසස්සිනෝ මෝදමානා අභික්ඛාමුම් භික්ඛූනං සමිතින් වනම් කුම්භීරෝ රාජගහිකෝ වේ පුල්ලස්ස නිවේසනම් බියෝ නං සත සහස්සං යක්ඛානං පෛරු පාසති කුම්භීරෝ රාජගහිකෝ සෝපාග සමිතින් වනම් පුරිමංච දිසං රාජා දදරට්ටෝ තං පසාසති ගන්ධම්බානං ආදිපති මහරාජා යසස්සිසෝ පුත්තාපි තස්ස මහවෝ ඉන්දනාමා මහම්බලා ඉද්ධිමන්තෝ ජ්‍යොතිමන්තෝ වන්නවන්තෝ යසස්සිනෝ මෝදමානා අබෙක්කාමුන් බික්කෝනං සමිතින් වනම් දක්කිනංච දිසං රාජා විරුල් හෝතං පසාසති කුම්බණ්ඩානං ආදිපති මහරජා යසස්සිසෝ පුත්තා පිතස්ස බහවෝ ඉන්දනාමා මහම්බලා ඉද්දිමන්තෝ ජුතිමන්තෝ වන්නවන්තෝ යසස්සිනෝ මෝදමානා අබෙක්කාමුන් බික්කෝනං සමිතින් වනම් පච්චිමංච දිසං රාජා විරූපක්ඛෝතං පසාසති නාගානං ආදිපති මහරජා යසස්සිසෝ පුත්තා පිතස්ස බාවෝ ඉන්දනාමා මහම්බලා ඉද්දිමන්තෝ ජුතිමන්තෝ වන්නවන්තෝ යසස්සිනෝ මෝදමානා අබෙක්කාමුන් බික්කෝනං සමිතින් වනං උත්තරංච දිසං රාජා කුවේරෝතං පසාසති යක්ඛානං ආදිපති මහරජා යසස්සිසෝ පුත්තා පිතස්ස බාවෝ ඉන්දනාමා මහබ්බලා ඉද්දිමන්තෝ ජුතිමන්තෝ වන්නවන්තෝ යසස්සිනෝ මෝදමානා අබෙක්කාමුන් බික්කෝනං සමිතින් වනම් පුරත්තිමේන දතරට්ටෝ දක්කිනේන විරුල්හකෝ පච්චිමේන විරූපක්ඛෝ කුවේරෝ උත්තරං දිසං චත්තාරෝතේ මහරජා සමන්තා චතුරෝ දිසා දද්දල්ලමානා අට්ඨංසෝ වනේකා පිලවත්තවේ තේසං මායා විනෝදාස ආගුවංච නිකාසටා මායා කොටෙන්ඩු වේටෙන්ඩු විටුජ්ජ විටුඩෝ සහ චන්දනෝ කාම සෙට්ටෝච කින්නු ගණ්ඩු නිගණ්ඩුජ පනාදෝ ඕපමඤ්ඤෝච දේවසූතෝච මාතලේ චිත්තසේනෝච ගන්ධම්බෝ නලෝ රාජා ජනේසබෝ ආගු පංචසිකෝචේව තිම්බරෝ සුරිය වච්චසා ඒතේ චඤ්ඤේච රාජානෝ ගන්ධම්බා සහ රාජුභි මෝදමානා අබෙක්කාමුන් බික්කෝනං සමිතින් වනම් අතාගුණාබසානාගා වේසාලා සහ තච්චකා කම්බලස්ස තරා ආගෝ පායාගා සහ ඥාතිභි යාමුනා දදරට්ටාච ආගුණාගා යසස්සිනෝ ඒ රාවනෝ මහානාගෝ සෝපාග සමිතින් වනම් යේ නාගරාජේ සහසාහරන්ති දිබ්බාදිජාපක්ඛේ විසුද්ධ චක්ඛෝ වේහාසයාතේ වනමජ්ජපත්තා චිත්‍රා සුපන්නා ඉති තේ සන්නාමානි අභයන්තදා නාගරාජානමාසේ සුපන්නතෝ කේම මකාසි බුන්දෝ සන්නාහි වාචාය උපව්‍යහන්තා නාගා සුපන්නා සරණ මගං සුබුන්දං ජිතා වජිරහත්තේන සමුද්දං අසුරාසිතා බාතරෝ වාසවස්සේතේ ඉද්දිමන්තෝ යසස්සිනෝ කාලකංජා මහබින්සා අසුරා දාන වේගසා වේපචිත්ති සුචිත්තිච පහරාදෝ නමුචේ සහා සතංච බලි පුන්තානං සම්බේ වේරෝච නාමකා සන්නයි හෙත්වා බලින් සේනං රාහු බද්දමුපාගමුම් සමයෝදානි බද්ධන්තේ බික්කෝනං සමිතින් වනං ආපෝච දේවා පටවීච තේජෝ වායෝ තදාගමුම් වරුණා වරුණා දේවා සෝමෝචයස සාසහ මෙත්තා කරුණා කායිකා ආගු දේවා යසස්සිනෝ දසේතේ දසදා කායා සම්බේනානත්ත වන්නිනෝ ඉද්දිමන්තෝ ජුතිමන්තෝ වන්නවන්තෝ යසස්සිනෝ මෝදමානා අවෙක්කාමුන් බික්කූනං සමිතින් වනම් වෙන්හෝච දේවාසාලේච අසමාච දුවේයමා චන්දස්සුක නිසාදේවා චන්දමාගොපුරක්කත්වා සුරියස්සුක නිසාදේවා සුරියමාගොපුරක්කත්වා නක්කන්තානි පුරක්කන්වා ආගුමන්දවලාහකා වසෝනං වාසවෝසෙට්ටෝ සක්කෝපාග පුරින්දදෝ දසේතේ දසදාකායා සම්බේනානත්ත වන්නිනෝ ඉද්දිමන්තෝ ජුතිමන්තෝ වන්නවන්තෝ යසස්සිනෝ මෝදමානා අභික්කාමුම් බික්කූනං සමිතින් වනම් අතාගු සහබෝදේවා ජලමග්ගිසිකාරිව අරිට්ඨකාච රෝජාච උම්මා පුප්පනිභාසිනෝ වරුණා සාධම්මාච අච්චුතාච අනේජකා සෝලෙය රුචිරා ආගු ආගු වාසවනේසිනෝ දසේතේ දසදාකායා සම්බේනානත්ත වන්නිනෝ ඉද්දිමන්තෝ ජුතිමන්තෝ වන්නවන්තෝ යසස්සිනෝ මෝදමානා අභික්කාමුන් බික්කූනං සමිතින් වනම් සමානා මහා සමානා මානුසාමානුසුත්තමා කිඩ්ඩා පදෝසිකා ආගෝ ආගුමනෝ පදෝසිකා අතාගුහරයෝ දේවායේච ලෝහිත වාසිනෝ පාරගා මහා පාරගා ආගු දේවාය සස්සිනෝ දසේතේ දසදාකායා සම්බේනානත්ත වන්නිනෝ ඉද්දිමන්තෝ ජුතිමන්තෝ වන්නවන්තෝ යසස්සිනෝ මෝදමානා අභික්කාමුන් බික්කූනං සමිතින් වනම් සුක්ඛාකරුම් හා අරුණා ආගුවේගනසාසහ ඕදාත ගයිහා පාමොක්කා ආගු දේවා විචක්කනා සදාමත්තාහාර ගජා මිස්සකාච යසස්සිනෝ තනයන් ආග පජ්ජුන්නෝ යෝදිසා අභිවස්සති දසේතේ දසදාකායා සම්බේනානත්ත වන්නිනෝ ඉද්දිමන්තෝ ජුතිමන්තෝ වන්නවන්තෝ යසස්සිනෝ මෝදමානා අභික්කාමුන් බික්කූනං සමිතින් වනං කේමියා තුසිතායාමා කට්ටකාච යසස්සිනෝ ලම්බේත කාලාම සෙට්ටා ජෝතිනාමාච ආසවා නිම්මාන රතිනෝ ආගු අතාගු පරනිම්මිතා දසේතේ දසදාකායා සම්බේනානත්ත වන්නිනෝ ඉද්දිමන්තෝ ජුතිමන්තෝ වන්නවන්තෝ යසස්සිනෝ මෝදමානා අභික්කාමුන් බික්කූනං සමිතින් වනං සට්ඨේතේ දේවනිකායා සම්බේනානත්ත වන්නිනෝ නාමන්වයේන ආගංචුම් යේ චඤ්ඤේ සදිසා සහ පවොත්ත ජාතින් අකිලං ඕඝතින්න මනාසවං ඩක්කේ මෝඝතරං නාගං චන්දංච අසිතාතිගං සුම්බ්‍රක්මා පරමත්තෝච පුත්තා ඉද්ධිමතෝ සහ සනං කුමාරෝ තිස්සෝච සෝපාග සමිතින් වනං සහස්සම් බ්‍රහ්ම ලෝකානං මහා බ්‍රහ්මා බෙතිට්ඨති උපපන්නෝ ජ්‍යොතිමන්තෝ බිස්මා කායෝ යසස්සිසෝ දසෙත්ත ඉස්සරා ආගෝ පච්චේක වසවත්තිනෝ තේ සංච මජ්ජතෝ ආග හාරිතෝ පරිවාරිතෝ තේච සම්බේ අබෙක්ඛන්තේ සින්දේ දේවේ සම්බ්‍රක්‍මකේ මාරසේනා අබෙක්ඛාමි පස්ස කන්නස්ස මන්දියං ඒත ගන්නත බන්ධත රාගේන බද්ධ මත්තු වේ සමන්තා පරිවාරේත මාවෝ මුංචිත්ත කෝචිනම් ඉති තත්ත මහාසේනෝ කන්නසේනං අපේසයි පානිනා තලමාහච්ච සරංකත්වාන බේරවං යතා පාඋස්සකෝ මේ ගෝතනයන්තෝ සවිඤ්ඤුකෝ තදාසෝ පච්චුදාවන්ති සංකුද්ධෝ අසයං වසී තංච සම්බං අභිඤ්ඤාය වවක්කිත්වාන චක්කුමා තතෝ ආමන්තේ සත්තා ශාවකේ සාසනේ රතේ මාරසේනා අබෙක්කන්තා තේ විජානාත බික්කවෝ තේච ආතම්ප මකරුන් සුන්වා බුන්දන්ස සාසනං විතරාගේහි පක්කාමුන් තේ සංලෝමන් පීංජයුම් සම්බේ විජිත සංගාමා භයාතීතාය සස්සිනෝ මෝදන්ති සහබෝතේහි සාවකාතේ ජනේ සුතාති එවං මේ සුතං ඒකං සමයං භගවා ආලවියං විහෙරති ආලව කස්ස යක්කස්ස භවනේ අතකෝ ආලවකෝ යක්කෝ යේන භගවා තේනුපසංකමි උපසංකමිත්වා භගවන්තං ඒතද වෝච නික්කම සමනාති සාධාවුසෝති භගවා නික්කමි පවිස සමනාති සාධාවුසෝති භගවා පවිසි දුතියම්පි කෝ ආලවකෝ යක්කෝ භගවන්තං ඒතද වෝච නික්කම සමනාති සාධාවුසෝති භගවා නික්කමි පවිස සමනාති සාධාවුසෝති භගවා පවිසි තතියම්පි කෝ ආලවකෝ යක්කෝ භගවන්තං ඒතද වෝච නික්කම සමනාති සාධාවුසෝති භගවා නික්කමි පවිස සමනාති සාධාවුසෝති භගවා පවිසි චතුත්ථම්පි කෝ ආලවකෝ යක්කෝ භගවන්තං ඒතද වෝච නික්කම සමනාති නක්වාහං ආඋසෝ නික්කමිස්සාමි යන්තේ කරණීයං තං කරෝහිති පඤ්ඤන්තං සමන පුච්චෙස්සාමි සචේමේන ව්‍යාකරිස්සසි චිත්තං වාතේ කිපිස්සාමි හදයං වාතේ පාලෙස්සාමි පාදේසු වා ගහෙත්වා පාර ගංගායන් කිපිස්සාමි තේ නක්වාහන්තං ආඋසෝ පස්සාමි සදේවකේ ලෝකේ සමාරකේ සම්බ්‍රක්මකේ සස්සමන බ්‍රාහ්මනියා පජාය සදේව මනුස්සාය යෝ මේ චිත්තං වා කිපෙය්‍ය හදයං වා පාලෙය්‍ය පාදේසු වා ගහෙන්වා පාර ගංගායන් කිපෙය්‍ය අපිචතුන් අහෞසෝ පුච්ච යදා කංකසීති අතකෝ ආලවකෝ යක්කෝ භගවන් ගාථාය අජ්ජභාසී කින්සෝදවින්තං පුරිසංස සෙන්ටං කින්සෝ සුචින්නෝ සුකමාවහාති කින්සෝ හවේ සාදු තරං රසානං කතං ජීවින් ජීවිත මාහෝ සෙට්ටන්ති සන්දේදවින්තං පුරිසංස සෙට්ටං ධම්මෝ සුචින්නෝ සුඛමාවහාති සංචං හවේ සාදු තරං රසානං පඤ්ඤා ජීවින් ජීවිත මාහෝ සෙට්ටන්ති කතං සුතරති ඕගං කතං සුතරති අන්නවං කතං සුදුක්ඛං අච්චේති කතං සුපරිසුඤ්ජති සන්දාය තරති ඕගං අප්පමාදේන අන්නවං විරියේන දුක්ඛං අච්චේති පඤ්ඤාය පරිසුඤ්ජති කතං සුලබතේ පඤ්ඤං කතං සුවින්දතේ ධනං කතං සුකින්තිම් පම්පෝති කතං ස්ථානි ගන්තති අස්මා ලෝකා පරං ලෝකං කතං පෙඤ්චන සෝචති සන්දහානෝ අරහතං ධම්මං නිබ්බාන පන්තියා සොස්සෝසා ලබතේ පඤ්ඤං අප්‍රමත්තෝ විචක්ඛනෝ පතිරූපකාරේ දුරවා උට්ඨාතා වින්දතේ දනං සච්චේන කිත්තිං පම්පෝති දදං මිත්තානි ගන්තති යස්සේතේ චතුරෝ ධම්මා සන්ධංස ගරමේසිනෝ සච්ඡන් ධම්මෝ දිතේචාගෝ සවේ පෙන්චන සෝචති අස්මා ලෝකා පරං ලෝකං සවේ පෙන්චන සෝචති ඉංග අඤ්ඤේපි පුච්ඡං සුපුතු සමනං බ්‍රාහ්මනේ යදි සංචා දමාචාගා කන්ත්‍යා බියෝන විජ්ජති කතන්නු දානි පුච්චෙයම් පුතු සමනක් මාක්මනේ සෝහං අය්‍ය පජානාමි යෝචත්තෝ සම්පරායිකෝ අත්තාය වතමේ බුන්ඩෝ වාසායාල විමාගමි සෝහං අය්‍ය පජානාමි යත්ත දින්නම් මහප්පලං සෝ අහං විචරිස්සාමි ගාමා ගාමං පුරා පුරං නමස්සමානෝ සම්බුද්ධං ධම්මස්සච සුධම්ම තන්ති ඒවන් වත්වා ආලවකෝ යක්කෝ භගවන්තං ඒතද වෝච අභික්ඛන්තං භෝගෝතම අභික්ඛන්තං භෝගෝතම සේයතාපි භෝගෝතම නික්කුඤ්ජිතං වා උක්කුඤ්ජෙය්‍ය පටිච්චන්නං වා විවරෙය්‍ය මූලස්ස වා මග්ගං ආචික්කෙය්‍ය අන්ධකාරේ වා තේල පඤ්ජෝතං ධාරෙය්‍ය චක්කුමන්තෝ රූපානි දක්ඛින්ති ති ඒවමේවන් බෝතා ගෝතමේන අනේක පරියායේන ධම්මෝ පකාසිතෝ ඒසාහං භගවන්තං ගෝතමං සරණං ගච්ඡාමි ධම්මං ච භික්ඛු සංඝං ච උපාසකං මං භවං ගෝතමෝ ධාරේතු අජ්ජතං ගේ පානුපේතං සරණං ගතන්ති එවං මේ සුතං ඒකං සමයං භගවා මගදේසු විහෙරති දක්ඛිනා ගිරිස්මින් ඒකනාලායම් බ්‍රාහ්මණ ගාමේ තේන කෝපන සමයේන කසේ වාරන්ද්වාජස්ස බ්‍රාහ්මනස්ස පංචමන්තානි නංගල සතානි පයුත්තානි හොන්ති වප්ප කාලේ අතකෝ භගවා පුම්බන්න සමයන් නිවාසෙත්වා පත්ත චීවර මාදාය යේන කසේ බාරන්ද්වාජස්ස බ්‍රාහ්මනස්ස තෙම්මන්තෝ තේනුප සංකමේ තේන කෝපන සමයේන කසේ බාරන්ද්වාජස්ස බ්‍රාහ්මනස්ස පරිවේසනාවත්තති අතකෝ භගවායේන පරිවේසනා තේනුප සංකමින් උප සංකමින්ත්වා ඒකමන්තං අට්ඨාසී අද්දසා කෝ කසී බාරද්වාජෝ බ්‍රාහ්මනෝ භගවන්තං පින්ඩාය කිතං දිස්වාන භගවන්තං ඒතද වෝච අහං කෝ සමන කසාමි ච වපාමි ච කසින්ත්වා ච වපිත්වා ච බුඤ්ජාමි ත්වම්පි සමන කසස්සු ච වපස්සු ච කසින්ත්වා ච වපිත්වා ච බුඤ්ජන්සෝති අහම්පි කෝ බ්‍රාහ්මන කසාමි ච වපාමි ච කසින්ත්වා ච වපිත්වා ච බුඤ්ජාමිති නකෝපනමයං පස්සාම භෝතෝ ගෝතමස්ස යුගං වා නංගලං වා පාලං වා පාචනං වා බලිවන්දේවා අතච පන බවං ගෝතමෝ ඒව මාහ අහම්පි කෝ බ්‍රාහ්මන කසාමි ච වපාමි ච කසින්ත්වා ච වපිත්වා ච බුඤ්ජාමිති අතකෝ කසී බාරද්වාජෝ බ්‍රාහ්මනෝ භගවන්තං ගාථාය අංජභාසි කස්සකෝ පටිජානාසි නච පස්සාමතේ කසින් කසින්නෝ පුච්චිතෝ බ්‍රෝහි යථා ජානේ මුතේ කසින්ති සන්දාමේ ජන්තපෝ වොට්ටේ පඤ්ඤාමේ යුගනංගලං හිරේ සාමනෝ යොත්තං සතිමේ පාල පාචනං කාය ගුන්තෝ වචේ ගුන්තෝ ආහාරේ උදරේ යතෝ සච්ඡං කරෝමි නින්දානං සෝරංචං මේ පමෝචනං විරියන් මේ දොර දොරයිහං යෝගක්කේ මාදිවාහනං ගච්ඡති අනිවත්තන්තං යත්ථ ගන්ත්වාන සෝචති ඒව මේ සාකසේ කට්ඨා සාහෝති යම තප්පලං ඒතං කසින් කසෙත්වාන සම්බ දුක්ඛා පමුච්ඡතිති අතකෝ කසේ බාරද්වාජෝ බ්‍රාහ්මනෝ මහතියා පංසපාතියා පායා සංවණ්ඩෙන්ත්වා භගවතෝ උපනාමේසි බුඤ්ජතු භවං ගෝතමෝ පායා සං කස්සකෝ භවං ගෝතමෝ යං හි භවං ගෝතමෝ අමතප්පලං කසින් කසතිති ගාථා බිගේතං මේ අභෝජනේයං සම්පස්සතං බ්‍රාහ්මනනේස ධම්මෝ ගාථා බිගේතං පනුදන්ති බුද්ධා ධම්මේ සතේ බ්‍රාහ්මන වුත්තිරේසා අඤ්ඤේන ච කේවලීනං මහේසින් කේනාසවං කොක්කොච්ච වෝපසන්තං අන්නේන පානේන උපට්ඨ අස්සෝ කෙත්තං හිතං පුඤ්ඤ පෙක්ඛස්ස හෝති තී අතකස්ස චාහං භෝගෝතම ඉමං පායාසං ධම්මේති නක්වාහං තං බ්‍රාහ්මණ පස්සාමි සදේවකේ ලෝකේ සමාරකේ සම්බ්‍රාහ්මකේ සංසමනං බ්‍රාහ්මනියා පජාය සදේව මනුස්සාය යස්ස සෝපායාසෝ බුන්තෝ සම්මා පරිණාමං ගච්ඡේය අඤ්ඤත්‍ර තථාගතස්ස වා තථාගත ශාවකස්ස වා තේන හිතං බ්‍රාහ්මණ තං පායාසං අප්පහරිතේ වාච්ඡඩ්ඩේහි අප්පානකේ වා උදකේ ඕපිලාපේහිති අතකෝ කසේ භාරද්වාජෝ බ්‍රාහ්මනෝ තං පායාසං අප්පානකේ උදකේ ඕපිලාපේසි අතකෝ සෝපායාසෝ උදකේ පක්කිත්තෝ චිච්චිටායති චිටිචිටායති සන්දෝපායති සම්පදෝපායති සේයතාපි නාම පාලෝ දිවස සන්තන්තෝ උදකේ පක්කින්තෝ චිච්චිටායති චිටිචිටායති සන්දෝපායති සම්පදෝපායති ඒවමේව සෝපායාසෝ උදකේ පක්කින්තෝ චිච්චිටායති චිටිචිටායති සන්දෝපායති සම්පදෝපායති අතකෝ කසේ භාරද්වාජෝ බ්‍රාහ්මනෝ සංවිංගෝලෝම හඩ්ඩ ජාතෝ යේන භගවාතේනුපසංකමි උපසංකමෙන්ත්වා භගවතෝ පාදේසු සිරසානිපතින්ත්වා භගවන්තං ඒතද වෝච අභික්ඛන්තං භෝගෝතම අභික්ඛන්තං භෝගෝතම සේයතාපි භෝගෝතම නික්ඛුඤ්ඤතං වා උක්ඛුඤ්ඤේය පටිච්චන්නං වා විවරේය මූලංස වා මග්ගං ආචික්ඛේය අන්ධකාරේ වා තේල පඤ්ජෝතං ධාරේය චක්කුමන්තෝ රූපානි දක්ඛින්ති තේ ඒවමේවන් බෝතා ගෝතමේන අනේක පරියායේන ධම්මෝ පකාසිතෝ ඒසාහං භගවන්තං ගෝතමං සරණං ගච්ඡාමි ධම්මං ච භික්ඛු සංඝං ච ලබේයා මහං බෝතෝ ගෝතමස්ස සන්තිකේ පම්බඤ්ඤං ලබේයං උපසම්පදන්ති අලන්තකෝ කසේ භාරද්වාජෝ බ්‍රාහ්මනෝ භගවතෝ සන්තිකේ පම්බඤ්ඤං අලත්ත උපසම්පදන්ති අචිරෝපසම්පන්නෝ කෝපනායස්මා භාරද්වාජෝ ඒකෝ වෝපකට්ඨෝ අප්පමන්තෝ ආතාපි පහිතන්තෝ විහරන්තෝ නචිරස්සේව යස්සත්තාය කුලපුත්තා සම්මදේව අගාරස්මා අනගාරියං පම්බජන්ති තදනුත්තරං බ්‍රහ්මචරිය පරියෝසානං දිට්ඨේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චිකත්වා උපසම්පඤ්ඤ විහාසි කේනා ජාති උසිතං බ්‍රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්තත්තායාති අභිඤ්ඤාසි අඤ්ඤතරෝ ච කෝපනායස්මා භාරද්වාජෝ අරහතං අහෝසීති එවං මේ සුතං ඒකං සමයං භගවාන් සාවද්දයන් විහෙරති 제තවනේ අනාථ පිණ්ඩිකස්ස ආරාමේ අතකෝ අඤ්ඤතරා දේවතා අභික්ඛන්තාය රන්තියා අභික්ඛන්තවන්නා කේවල කම්පංජේත ඕභාසෙන්්වා යේන භගවා තේන උපසංකමි උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං අට්ඨාසි ඒකමන්තං කිතා කෝසා දේවතා භගවන්තං ගාතාය අජ්ජභාසි පරාභවන්තං පුරිසං මයං පුච්ඡාම ගෝතමං භගවන්තං පොට්ටුමාගම්ම කින් පරාභවතෝ මුකං සුවිජානෝ භවං හෝති සුවිජානෝ පරාභවෝ ධම්මකාමෝ භවං හෝති ධම්මදෙස්සේ පරාභවෝ ඉති හේතං විජානාම පඨමෝසෝ පරාභවෝ ဒုတိယံ භගවා බ්‍රෝහි කින් පරාභවතෝ මුඛං අසන්තස්ස පියා හොන්ති සන්තේන කුරුතේ පියං අසතං ධම්මං රෝචේති තං පරාභවතෝ මුඛං ඉති හේතං විජානාම ဒုတိယෝසෝ පරාභවෝ තතියං භගවා බ්‍රෝහි කින් පරාභවතෝ මුඛං නින්දාසීලේ සභාසීලේ අනුට්ඨාථාච යෝ නරෝ අලසෝකෝද පඤ්ඤානෝ තං පරාභවතෝ මුඛං ඉති ඒතං විජානාම තතියෝසෝ පරාභවෝ චතුත්ථං භගවා බ්‍රෝහි කින් පරාභවතෝ මුඛං යෝ මාතරං වා පිතරං වා ජින්නකං ගත යොම්බනම් පහෝ සන්තෝන භරති තං පරාභවතෝ මුඛං ඉති හේතං විජානාම චතුන්තෝසෝ පරාභවෝ පංචමං භගවා බ්‍රෝහි කින් පරාභවතෝ මුඛං යෝ බ්‍රාහ්මණං වා සමනං වා අඤ්ඤං වාපි වනිබ්බකං මුසාවාදේන වංචේති තං පරාභවතෝ මුඛං ඉති හේතං විජානාම පංචමෝසෝ පරාභවෝ චට්ඨමං භගවා බ්‍රෝහි කින් පරාභවතෝ මුඛං පහෝත වින්තෝ පුරිසෝ සහිරඤ්ඤෝ සභෝජනෝ ඒකෝ භුඤ්ජති සාධෝනි තං පරාභවතෝ මුඛං ඉති හේතං විජානාම චට්ඨමෝසෝ පරාභවෝ සත්තමං භගවා බ්‍රෝහි කින් පරාභවතෝ මුඛං ජාතින් තන්දෝ ධනත්තන්දෝ ගොත්තන් තන්දෝ චයෝ නරෝ සංඥාතින් අතිමඤ්ඤේති තං පරාභවතෝ මුඛං ඉති හේතං විජානාම සත්තමෝසෝ පරාභවෝ අට්ඨමං භගවා බ්‍රෝහි කින් පරාභවතෝ මුඛං ඉති දුත්තෝ සුරා දුත්තෝ අක්ඛ දුත්තෝ ච යෝ නරෝ ලද්දං ලද්දං විනාසේති තං පරාභවතෝ මුඛං ඉති හේතං විජානාම අට්ඨමෝසෝ පරාභවෝ නවමං භගවා බ්‍රෝහි කින් පරාභවතෝ මුඛං සේහි දාරේහි සන්තොට්ටෝ වේසියාසු පදිස්සති දිස්සති පරදාරේසු තං පරාභවතෝ මුඛං ඉති හේතං විජානාම නවමෝසෝ පරාභවෝ දසමං භගවා බ්‍රෝහි කින් පරාභවතෝ මුඛං අතීත යොම්බනෝ පෝසෝ ආනේති තිම්බරුත්තනිම් තස්සා ඉස්සාන සුපති තම් පරාභවතෝ මුඛං ඉතිහේතම් විජානාම දසමෝසෝ පරාභවෝ ඒකා දසමං භගවා බ්‍රෝහිකින් පරාභවතෝ මුකං ඉත්ති සොණ්ඩෙන් විකිරණින් පුරිසං වාපිතා දිසං ඉස්සරයස්මින් ටපාපේතේ තං පරාභවතෝ මුකං ඉතිහේතං විජානාම ඒකා දසමෝසෝ පරාභවෝ ද්වාදසමං භගවා බ්‍රෝහිකින් පරාභවතෝ මුකං අප්පභෝගෝ මහතන්හෝ කත්තියේ ජායති කුලේ සෝචරංජං පත්තයති තං පරාභවතෝ මුකං ඒතේ පරාභවේ ලෝකේ පණ්ඩිතෝ සමවෙක්කිය අරියෝ දස්සන සම්පන්නෝ සලෝකං භජතේ සිවන්ති එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제තවනේ අනාථ පිණ්ඩිකස්ස ආරාමේ අතකෝ භගවා පුම්බන්න සමයං නිවාසෙත්වා පත්ත චීවර මාදාය සාවත්තියං පිණ්ඩාය පාවිසි තේන කෝපන සමයේන අංගික බාරද්වාජස්ස බ්‍රාහ්මනස්ස නිවේසනේ අංගි පංජලිතෝ හෝති ආහෝති පංගහිතා තකෝ භගවා සාවත්තියං සපදානං පින්ඩාය චරමානෝ යේන අංගික බාරද්වාජස්ස බ්‍රාහ්මනස්ස නිවේසනන්තේනුපසංකමි අද්දසාකෝ අංගික බාරද්වාජෝ බ්‍රාහ්මනෝ භගවන්තං දෝරතෝව ආගච්ඡන්තං දෙස්වාන භගවන්තං ඒතදවෝච තත්‍රේව මුණ්ඩක තත්‍රේව සමනක තත්‍රේව වසලක තිට්ඨාහීති එවං බුන්තේ භගවං අග්ගික බාරද්වාජං බ්‍රාහ්මණං ඒතදවෝච ජානාසි පන ත්වං බ්‍රාහ්මණ වසලං වා වසල කරණේ වා ධම්මේති නක්වාහං භෝගෝතම ජානාමි වසලං වා වසල කරණේ වා ධම්මේති සාදු මේ භවං ගෝතමෝ තථා ධම්මං දේසේතු යතාහං ජානේයං වසලං වා වසල කරණේ වා ධම්මේති තේන හි බ්‍රාහ්මන සුනා හි සාදුකං මනසි කරෝහි භාසෙස්සාමීති එවං භෝතිකෝ අග්ගික බාරද්වාජෝ බ්‍රාහ්මනෝ භගවතෝ පච්චස්සෝසි භගවා ඒතදවෝච කෝදනෝ උපනාහිච පාපමක්කේච යෝ නරෝ විපන්න දෙට්ටි මායාවේ තංජඤ්ඤා වසලෝ ඉති ඒක ජන්වා ද්විජන්වාපි යෝදපානානි හිංසති යස්ස පානේ දයානත්ති තංජඤ්ඤා වසලෝ ඉති යෝහන්ති පරිරුන්දති ගාමානි නිගමානි ච නිග්ගාහකෝ සමඤ්ඤාතෝ තන්දඤ්ඤාවසලෝ ඉති ගාමේවා යදිවාරඤ්ඤේ යං පරේසං මමයිතං තෙය්‍යා අදින්නම් ආදීයති තන්දඤ්ඤාවසලෝ ඉති යෝ හවේ ඉන මහදාය චුජ්ජමානෝ පලායති නහිතේ ඉන මත්තේතේ තංජඤ්ඤා වසලෝ ඉති යෝවේ කිංචික්ක කම්්‍යතා පන්තස්මින් වජ තංජනම් හන්වා කිංචෙක්ක මාදේතේ තංජඥාවසලෝයිති යෝ අත්ත හේතු පරහේතු ධනහේතු චයෝ නරෝ සක්කි පුට්ටෝ මුසාබෘති තංජඥාවසලෝයිති යෝ ඥාතිනං සකානං වාදාරේ සුපති දිස්සති සහසා සම්පියේන වා තංජඤ්ඤා වසලෝ ඉති යෝ මාතරං වා පිතරං වා ජින්නකං ගතයොම්බනං පහෝ සන්තෝන භරති තංජඤ්ඤා වසලෝ ඉති යෝ මාතරං වා පිතරං වා භාතරං භගිනින් සසුම් හන්ති රෝසේති වාචාය තංජඤ්ඤා වසලෝ ඉති යෝ අත්තං පුච්චිතෝ සන්තෝ අනත්ත මනුසාසති පටිච්චන්නේන මන්තේති තංජඤ්ඤා වසලෝ ඉති යෝ කත්වා පාපකං කම්මං මාමඤ්ඤඤ්ඤාති ඉච්ඡති යෝ පටිච්චන්න කම්මන්තෝ තංජඤ්ඤා වසලෝ ඉති යෝ වේ පරකුලං ගන්්වා බුන්්වාන සුචි භෝජනං ආගතන්න පටිපූජේති තංජඤ්ඤා වසලෝ ඉති යෝ බ්‍රාහ්මණං වා සමනං වා අඤ්ඤං වාපි වනිබ්බකං මුසාවාදේන වංචේති තංජඤ්ඤා වසලෝ ඉති යෝ බ්‍රාහ්මණං වා සමනං වා බත්ත කාලේ උපට්ඨිතේ රෝසේති වාචා නච දේති තංජඤ්ඤා වසලෝ ඉති අසතං යෝධ පම්රෝති මෝහේන පලිගුණ්ඨිතෝ කිංචෙක්ඛං නිජගින්සානෝ තංජඤ්ඤාං වසලෝ ඉති යෝ චත්තානං සමුක්ඛංසේ පරංච මවජානති නිහීනෝ සේන මානේන තංජඤ්ඤා වසලෝ ඉති රෝසකෝ කදරියෝ ච පාපිච්චෝ මච්චරී සටෝ අහිරිකෝ අනොන්තප්පි තංජඤ්ඤාං වසලෝ ඉති යෝ බුද්ධං පරිභාසති අතවා තස්ස ශාවකං පරිම්භාජං ගහට්ටං වා තංජඤ්ඤා වසලෝ ඉති යෝ වේ අනරහා සන්තෝ අරහං පටිජානති චෝරෝ සම්බ්‍රක්මකේ ලෝකේ ඒස කෝ වසලා ධමෝ ඒතේ කෝ වසලා වුන්තා මයාබෝයේ පකාසිසා නජච්ඡා වසලෝ හෝති නජච්ඡා හෝති බ්‍රාහ්මනෝ කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මනෝ තදමිනාපි විජානාත යතාමේදම් නිදස්සනං චණ්ඩාල පුත්තෝ සෝපාගෝ මාතංගෝ ඉති විස්සුතෝ සෝයසං පරමං පත්තෝ මාතංගෝ යං සුදුල්ලභං ආගච්ඡුන්තස්සු පට්ඨානං කත්තියා බ්‍රාහ්මනාම් බහෝ සෝ දේවයාන මාරුයිහ විරජං සෝ මහපතං කාමරාගං විරාජෙත්වා බ්‍රහ්මලෝකෝපගෝ අහෝ නනංජාති නිවාරේසේ බ්‍රහ්මලෝකෝපපත්තියා අඤ්ඤායක කුලේ ජාතා බ්‍රාහ්මනාමන්ත බන්ධුනෝ තේච පාපේසු කම්මේසු අභින්න මුපදිස්සරේ දිට්ඨේව ධම්මේ ගාරයිහා සම්පරායේ ච දුග්ගතිම් නතේ ජාති නිවාරේති දුංගං චාගරහායවා නජච්ඡා වසලෝ හෝති නජච්ඡා හෝති බ්‍රාහ්මනෝ කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මනෝති එවං වන්තේ අංගික බාරං ද්වාජෝ බ්‍රාහ්මනෝ භගවන් ඒ තදවෝච අභික්ඛන්තං භෝ ගෝතම අභික්ඛන්තං භෝ ගෝතම නියතාපි භෝ ගෝතම නික්කුඤ්ජිතං වා උක්කුඤ්ජෙය පටිච්ඡන්නං වා විවරෙය මූලස්ස වා මග්ගං ආචින්කේය අන්ධකාරේ වා තේන පඤ්ජෝතං ධාරේය චක්කුමන්තෝ රූපානි දක්ඛින්තේති ඒවමේවං භෝතා ගෝතමේන අනේක පරියායේන ධම්මෝ ප්‍රකාශිතෝ ඒසාහං භගවන්තං ගෝතමං සරණං ගච්ඡාමි ධම්මං ච භික්ඛු සංඝං ච උපාසකං මං භවං ගෝතමෝ ධාරේතු අජ්ජතං ගේ පානුපේතං සරණං ගතන්ති එවං මේ සුතං ඒකං සමයං භගවා වාරාණසියං විහෙරති සිපතනේ මිගදායේ తత్ర కో భగవా భిక్కో ఆమంతేసి భిక్కవోతి బదంతే తితే భిక్కో భగవతో పచ్చస్సోసం భగవాయే తదవోచ తతాగతేన భిక్కవే అర్హత సమ్మా సంబుద్ధేన వారాణసియం ఇసిపతనే మిగదాయే අනුත්තරං ධම්මචක්ඛං පවත්තිතං අප්පතිවන්තියං සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුණා වා කේනචිවා ලෝකස්මින් යදිදං චතුන්නං අරිය සච්චානං ආචික්කනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උන්තානි කම්මං කතමේ සංචතුන්නං දුක්ඛංස අරිය සංචස්ස ආචික්කනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානි කම්මං දුක්ඛ සමුදයස්ස අරිය සත්‍යස්ස ආචික්කනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානි කම්මං දුක්ඛ නිරෝධංස අරිය සංචංස ආචික්කනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානි කම්මං දුක්ඛ නිරෝධගාමිනී පටිපදා අරිය සංචංස ආචික්කනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානි කම්මං තථාගතේන භික්ඛවේ අරහත සම්මා සම්බුද්දේන වාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්ඛං පවත්තිතං අප්පතිවත්තියං සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුණා වා කේනචිවා ලෝකස්මින් යදිදං ඉමේ සංචතුන්නං අරිය සංචානං ආචික්කනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානි කම්මං සේවේත භික්ඛවේ සාරිපුත්ත මොග්ගල්ලානේ භජත භික්ඛවේ සාරිපුත්ත මොග්ගල්ලානේ පණ්ඩිතා භික්ඛෝ අනුග්ගාහකා සම්බ්‍රාහ්මචාරීනං සේයතාපි භික්ඛවේ ජනෙත්ති ඒවං සාරිපුන්තෝ සේයථාපි ජාතස්ස ආපාදේතා ඒවං මොග්ගල්ලානෝ සාරිපුන්තෝ භික්ඛවේ සෝතාපට්ටි ඵලේ විනේති මොග්ගල්ලානෝ උත්තමත්තේ විනේති සාරිපුන්තෝ භික්ඛවේ පහෝති චන්තාරි අරිය සංචානි විත්තාරේන ආචික්ඛිතුං දේසේතුං පඤ්ඤපේතුං පට්ඨපේතුං විවරිතුං විභජිතුං උත්තානි කාතුන්ති ඉදම වෝච භගවා ඉදං වත්වා සුගතෝ ආයාසන විහාරං පාවිසි తత్ర కో ఆయస్మా సారిపుత్తో అచిరపక్ఖంతస్స భగవతో భిక్కూ ఆమంతేసి ఆఉసో భిక్ఖవోతి ఆఉసోతి కోతే భిక్ఖూ ఆయస్మతో సారిపుత్తస్స పచ్ఛన్సోసుం ఆయస్మా సారిపుత్తో ఏతదవోచ තථාගතේන ආවුසෝ අරහතා සම්මා සම්බුද්දේන වාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්ඛං පවත්තිතං අප්පතිවන්තියං සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුණා වා කේනචිවා ලෝකස්මින් යදිදං චතුන්නං අරිය සංචානං ආචික්ඛනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානි කම්මං කතමේ සංචතුන්නං දුක්ඛංස අරිය සංචංස ආචික්ඛනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානි කම්මං දුක්ඛ සමුදයස්ස අරිය සච්ඡස්ස ආචික්ඛනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානි කම්මං දුක්ඛ නිරෝධස්ස අරිය සංචංස ආචික්ඛනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානි කම්මං දුක්ඛ නිරෝධගාමිනී පටිපදා අරිය සංචංස ආචික්ඛනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානි කම්මං කතමං චාඋසෝ දුක්ඛං අරිය සංචං ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛෝ මරණංපි දුක්ඛං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සු පායාසාපි දුක්ඛා සංකෙත්තේන පංචුපාදානක්ඛන්ධා දුක්ඛා කතමං චාඋසෝ ජාති යතේ සංතේ සංසන්තානං තම්හි තම්හි සත්තනිකායේ ජාතේ සංජාතේ ඔක්කන්ති අබිනිබ්බත්ති කන්දානං පාතු බාහෝ ආයතනානං පටිලාභෝ අයං උච්චතා උසෝ ජාති පතමාචා උසෝ ජරා යතේ සංතේ සංසන්තානං තම්මි තම්මි සත්තනිකායේ ජරා ජීරණතා ඛණ්ඩෙච්ඡං පාලෙච්ඡං වලිත්තචතා ආයුනෝ සංහානී ඉන්ද්‍රයානං පරිපාකෝ අයං උච්චතා උසෝ ජරා කතමං චා උසෝ මරණං යතේ සංතේ සංසත්තානං තම්හා තම්හා සත්තනිකායා චුතිචවනතා බේදෝ අන්තරදානං මච්චු මරණං කාලකිරියා කන්දානං බේදෝ කලේවරස්සනිකේපෝ ඉදං වොච්චතා උසෝ මරණං පතමෝ චාඋසෝ සෝකෝ යෝකෝ ආඋසෝ අඤ්ඤතරඤ්ඤතරේන වසනේන සමන්නාගතස්ස අඤ්ඤතරඤ්ඤතරේන දුක්ඛ ධම්මේන පුට්ඨස්ස සෝකෝ සෝචනා සෝචිතන්තම් අන්තෝ සෝකෝ අන්තෝ පරිසෝකෝ අයං උච්චතාඋසෝ සෝකෝ පතමෝ චාඋසෝ පරිදේවෝ යෝකෝ ආඋසෝ අඤ්ඤතරඤ්ඤතරේන වසනේන සමන්නාගතස්ස අඤ්ඤතරඤ්ඤතරේන දුක්ඛ ධම්මේන පොට්ටස්ස ආදේවෝ පරිදේවෝ ආදේවනා පරිදේවනා ආදේවි තත්තං පරිදේවි තන්තං අයං උච්චතාඋසෝ පරිදේවෝ පතමංචාඋසෝ දුක්ඛං යංකෝ ආඋසෝ කායිකං දුක්ඛං කායිකං අසතං කාය සම්පස්සජං දුක්ඛං අසතං වේදිතං ඉදං උච්චතාඋසෝ දුක්ඛං පතමංචාඋසෝ දෝමනස්සං යංකෝ ආඋසෝ චේතසිකං දුක්ඛං අසතං මනෝ සම්පස්සජං දුක්ඛං අසතං වේදිතං ඉදං උච්චතාඋසෝ දෝමනස්සං පතමෝ චාඋසෝ උපායාසෝ යෝකෝ ආඋසෝ අඤ්ඤතරඤ්ඤතරේන වසනේන සමන්නාගතස්ස අඤ්ඤතරඤ්ඤතරේන දුක්ඛ ධම්මේන පුට්ඨස්ස ආයාසෝ උපායාසෝ ආයාසිතන්තං උපායාසිතන්තං අයං උච්චතාඋසෝ උපායාසෝ පතමංචාඋසෝ යම්පිච්ඡං න ලැබති තම්පි දුක්ඛං ජාති ධම්මානං ආඋසෝ සත්තානං ඒවං නිච්ඡා උප්පඤ්ජති අහෝ වතමයං න ජාති ධම්මා අස්සාම න ච වතනෝ ජාති ආගච්ඡේයාති න කෝපනේතං ඉච්ඡාය පන්තම්බං ඉදම්පි යම්පිච්ඡං න ලැබති තම්පි දුක්ඛං ජරා ධම්මානං ආඋසෝ සත්තානං ඒවං නිච්ඡා උප්පඤ්ජති අහෝ වතමයං න ජරා ධම්මා අස්සාම න ච වතනෝ ජරා ආගච්ඡේයාති න කෝපනේතං ඉච්ඡාය පන්තම්බං ඉදම්පි යම්පිච්ඡං න ලැබති තම්පි දුක්ඛං ව්‍යාජි ධම්මානං ආඋසෝ සත්තානං ඒවං නිච්ඡා උප්පඤ්ජති අහෝ වතමයං න ව්‍යාදි ධම්මා අස්සාම න ච වතනෝ ව්‍යාදින් ආගච්ඡේයාති න කෝපනේතං ඉච්ඡාය පත්තම්බං ඉදම්පි යම්පිච්ඡං න ලැබති තම්පි දුක්ඛං මරණ ධම්මානං ආඋසෝ සන්තානං ඒවං නිච්ඡා උප්පඤ්ජති අහෝ වතමයං න මරණ ධම්මා අස්සාම න ච වතනෝ මරණං ආගච්ඡේයාති න කෝපනේතං ඉච්ඡාය පන්තම්බං ඉදම්පි යම්පිච්ඡං න ලැබති තම්පි දුක්ඛං සෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාස ධම්මානං ආඋසෝ සත්තානං ඒවං ඉච්ඡා උප්පඤ්ජති අහෝ වතමයං න සෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාස ධම්මාස්සාම න ච වතනෝ සෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාසා ආගච්ඡේයොන්ති න කෝපනේතං ඉච්ඡාය පන්තම්බං ඉදම්පි යම්පිච්ඡං න ලැබති තම්පි දුක්ඛං කතමාචාඋසෝ සංකිත්තේන පංචුපාදානක්ඛන්ධා දුක්ඛා සේයතිදම් රූපෝපාදානක්ඛන්ධෝ වේදනෝපාදානක්ඛන්ධෝ සඤ්ඤෝපාදානක්ඛන්ධෝ සංඛාරෝපාදානක්ඛන්ධෝ විඤ්ඤානෝපාදානක්ඛන්ධෝ ඉමේ උච්ඡන්තාවසෝ සංකේතේන පංචඋපාදානක්ඛන්ධා දුක්ඛා ඉදං උච්ඡතාවසෝ දුක්ඛං අරිය සංචං කතමංචාවසෝ දුක්ඛ සමුදයං අරිය සංචං යයන් තණ්හා පොනෝ භවිකානන්දි රාග සහගතා తත්‍ර తත්‍රාභිනන්දිනී සේයතිදම් කාම තණ්හා භව තණ්හා විභව තණ්හා ඉදං වච්ඡතා උසෝ දුක්ඛ සමුදයං අරිය සංචං කතමංචා උසෝ දුක්ඛ නිරෝධං අරිය සංචං යෝ තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ චාගෝ අති නිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ ඉදං වච්ඡතා උසෝ දුක්ඛ නිරෝධං අරිය සංචං කතමංචා උසෝ දුක්ඛ නිරෝධගාමිනී පටිපදා අරිය සංචං අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ සේයතිදං සම්මා දිට්ඨි සම්මා සංකම්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධී කතමාචාඋසෝ සම්මා දිට්ඨි යංකෝ ආඋසෝ දුක්ඛේ ඥානං දුක්ඛ සමුදයේ ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනියා පටිපදාය ඥානං අයං වච්ඡතාඋසෝ සම්මා දිට්ඨේ කතමෝ චාඋසෝ සම්මා සංකම්පෝ නෙක්ඛම්ම සංකම්පෝ අව්‍යාපාද සංකප්පෝ අවිහිංසා සංකම්පෝ අයං වච්ඡතාඋසෝ සම්මා සංකම්පෝ කතමාචාඋසෝ සම්මා වාචා මුසාවාදා වේරමණී පිසුනා වාචා වේරමණී පරුසා වාචා වේරමණී සම්පප්පලාපා වේරමණී අයං මුච්ඡතා උසෝ සම්මා වාචා කතමෝචා උසෝ සම්මා කම්මන්තෝ පානාතිපාතා වේරමණී අදින්නා දානා වේරමණී කාමේ සුමිච්ඡාචාරා වේරමණී අයං වච්ඡතා උසෝ සම්මා කම්මන්තෝ කතමෝ චාඋසෝ සම්මා ආජීවෝ චාඋසෝ අරිය ශාවකෝ මිච්ඡා ආජීවං පහාය සම්මා ආජීවේන ජීවිකං කම්පේති අයං වච්ඡතා උසෝ සම්මා ආජීවෝ කතමෝ චාඋසෝ සම්මා වායාමෝ ඉදා උසෝ භික්ඛෝ අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය ඡන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති උප්පන්නානං පාපකානං අකුසල